නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරං කායෝජි ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණං අහංච සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස පංචමානි භික්ඛවේ ඉන්ද්‍රියානි ඛතමානි පංච සද්දේන්ද්‍රයං විරේන්ද්‍රයං සතේන්ද්‍රයං සමාධේන්ද්‍රයං පඤ්ඤේන්ද්‍රයං කත්ථච භික්ඛවේ සද්දේන්ද්‍රයන් දට්ඨබ්බං චතුසෝ සෝතාපට්ටි අංගේසු එත්ථ සද්දේන්ද්‍රයන් දට්ඨබ්බං කත්ථච භික්ඛවේ විරේන්ද්‍රයන් දට්ඨබ්බං චතුසෝ සම්මප්පදානේසු එත්ථ විරේන්ද්‍රයන් දට්ඨබ්බං කත්ථච භික්ඛවේ සතේන්ද්‍රයන් දට්ඨබ්බං චතුසෝ සතිපට්ඨානේසු එත්ථ සතේන්ද්‍රයන් දට්ඨබ්බං කත්ථච භික්ඛවේ සමාධේන්ද්‍රයන් දට්ඨබ්බං චතුසෝ ජානේසු එත්ථ සමාධේන්ද්‍රයන් දට්ඨබ්බං කත්ථච භික්ඛවේ පඤ්චේන්ද්‍රයන් දට්ඨබ්බං චතුසෝ අරිය සච්චේසු එත්ථ පඤ්චේන්ද්‍රයන් දට්ඨබ්බං ඉමානි කෝ භික්ඛවේ පංච ඉන්ද්‍රියානීති ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි අදත් මේ පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කොවීනා නගරයේ පිහිටි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේහි 2021 වර්ෂයේහි වස් කාලය නිමිති කරගෙන සිංහල මාධ්‍යයෙන් පවත්වාගෙන ආ සිකුරාදා ධර්ම දේශනා මාලාවටයි ඔබ මේ සමන් දෙමින් ඉන්නේ. ඒ ධර්ම දේශනා මාලාව තුන් මාසයක් තිස්සේ පවත්වලා අද තමයි සිකුරාදා දිනෙහි පැවැත්වෙන අවසාන ධර්ම දේශනා විදියට අද ධර්ම දේශනාව මේ විදියට පැවැතෙන්නේ. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායේහි මහා වග්ගයේහි ඉන්ද්‍රිය සංයුත්තයට අයිති දට්ඨබ්බ කියන සූත්‍රය. දත යුතු දේ පිළිබඳව කොතෙන්දද අපි ඒක දැක ගන්නට පුළුවන් ප්‍රකට කරගන්න පුළුවන් කියන කාරණය පැහැදිලි කරන සූත්‍රය. වෙනත් විදිහකින් කියනවනම් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම අපි කොයි ස්ථානයේදීද වඩාත්ම ප්‍රකට කරගන්න ඕන හඳුනා ගන්න ඕන දැන ගන්න ඕන කියන කාරණය ප්‍රකට කෙරෙන කුඩා වුණත් අතිශයම වැදගත් සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත සූත්‍රයක් විදියට මේ සූත්‍රය අපට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් අද අප දට්ඨබ්බ සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට කලින් ආරම්භයේදී වඩන භාවනාව හැටියට අප ටික වේලාවක් අපේ චිත්ත සමතය, චිත්ත භාවනාව වඩලා සිත ඒකඟව දියුණු කරගෙන ධර්ම දේශනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්නතුන් ඔබ ඉන්න ඉරියව්වෙහි ඔබට පහසු විදියට වාඩි වෙලා අපේ ටික වේලාවක් භාවනාවක් පුරුදු කරන්නට උත්සාහ ගනිමු. මේ වෙලාවේ අපි වඩන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපාන සති භාවනාව. හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව අවධානය සිහිය යොමු කරගනිමින් ඔබට ඇතිවන විවිධාකාරයේ සිතුවිලි එක අරමුණකට ගැනීම වශයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳව අවධානය යොමු කරලා හිත ඒකඟ බව දිනු කිරීමයි ආනාපාන සතියෙන් සිදු කරන්නේ. ආනාපාන සති භාවනා පිළිබඳව ධර්මයේ නොඑක් තැන්වල කරුණු සඳහන් වෙනවා. විශේෂයෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාවට අයිති කොටසක් විදිහටත් මේක දැක්වෙනවා. ඒ වගේම ආනාපාන සති සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදී දේශනාවලත්, ඒ වගේම පටිසම්භිදා මග්ගයේ ආනාපාන සති කතා කියන ස්ථානය ඇතුළු ස්ථාන රැසක ආනාපාන සතිය පිළිබඳව කරුණු ඇතුළත් වෙනවා. ලෝකයේ පහළ වෙන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන කමඨහනක් තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ශ්‍රාවකයන් වහන්සේලාත් බොහෝ දෙනෙක් ආනාපාන සතියෙන් චිත්ත සමාධිය ඇති කරගෙන ප්‍රඥාව දිනු කරපු ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දහමක් වඩනකොට කරුණු හතරක් වැඩෙනවා නම්, කරුණු හතරක් වැඩෙනකොට තවත් කරුණු හතක් දිනු වෙනවා නම්, ඒ කරුණු හත දිනු වෙනකොට කරුණු දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්නේ එකම භවනාව තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව ධර්මයේ සඳහන් වන ආකාරයට නිසියාකාරයෙන් අවධානය යොමු කරමින් ආනාපාන සතිය වඩන අපි දක්ෂුණොතින් ඒ එකම ආනාපාන සති භාවනා වැඩිම නිසා සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ භූමිය තුල වාසය කරනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්ති කියන ධර්මතා දෙක සාක්ෂාත් කරගන්නට අපට ඒක උපකාරවත් වෙනවා. ඉතින් මේ අනුශාසනාව අහනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් ආනාපාන සතිය කොයිතරම් වැදගත් භාවනාවක්ද කියලා. අද වර්තමානයේ බොහෝ දෙනා ඇතැමිට මානසික ආතතිය නැත්තම් ස්ට්‍රෙස් අඩු කර ගැනීම සඳහා වඩන මූලික භාවනා උපදේශක් විදියට ආනාපාන සතිය සඳහන් කරන්න පුළුවන්. අතීතයේ සහ වර්තමානයේ කියන අන්ත දෙකට දෝලණය වෙන මේ සිත වර්තමානයේ තුල එකඟ කිරීමෙන් බොහෝ දෙනාට ඇතිවන මානසික ආතතිය අඩු කර ගන්නටත් මේ ආනාපාන සතිය අපට උපකාරවත් වෙනවා. බුදුදහම අපි නිවැරදිව තේරුම් ගත්තොත් ඒ දහමෙන් වඩාත්ම ප්‍රයෝජන ගනිමින් අපිට පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය උපරීම ප්‍රතිඵල ලබා ගන්නට. ඉතින් අපි මේ වෙලාවේ වටිනා භාවනාව ටික වේලාවක් දිනු කරන්න උත්සාහ කරමු. ඉතින් පින්නතුනේ සඳහා සූදානම් වෙන්න. ඔබේ ඉරියව්වෙහි ආසනෙහි පහසුවෙන් ඔබේ ඉරියව්ව පවත්වාගෙන වම් මත උඩින් දකුණු අත තියාගෙන කඳ හොඳට ඍජුව සැහැල්ලුවෙන් තබාගෙන දෙනෙත් අඩවන් ඕ වසා ගනිමු. දැන් අප ඉඳගෙන සිටින ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරමු. හිස සිට පාදාන්තය දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ඔබ ඉන්න ඉරියව්ව ගැන අවධානය යොමු කරන්න. තමන්ගේ ශරීරයේ සිදුවන ක්‍රියාකාරීත්වයක් වන හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව අවධානය යොමු කරන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ස්පර්ශ වෙන ස්ථානය ගැන අපි අවධානය යොමු කරමු. හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව ස්වාභාවික සිදුවන ක්‍රියාකාරීත්වය ගැනයි අපි දැන් සිහිපත් කරන්නේ. ආයාසයෙන් බලෙන් හුස්ම ගන්නව නෙවෙයි, ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම හා පිටවීම ගැනයි අප අවධානය යොමු කරන්නේ. හුස්ම ඇතුළු වන විට ඇතුළු වන බව පිළිබඳව අවධානය යොමු කරන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බවක් දැනගන්න. නාසයේ කෙළවර හෝ උඩුතොල් ආශ්‍රිතව සිහිය තියා ගනිමින් හුස්ම ඇතුළු වන විට ඇතුළු වන බව ගැන හොඳ අවධානයෙන් ඉන්න. හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් සිහියෙන් ඉන්න. ඔබේ හිත බාහිර අරමුණු වල විසිරලා යනවා නම් ඔබට මෙතෙන්දී එක්තරා ක්‍රමයක් උපයෝගී කරගන්න පුළුවන්. එක හුස්මක් ඇතුළු වෙලා පිට වෙනකොට එකයි කියලා සිතින් ගණන් කරන්න. දෙවෙනි වතාවට හුස්ම ඇතුළු වෙලා පිට වෙනකොට දෙකයි කියලා අවධානය යොමු කරන්න. එහෙම එකේ සිට 10ට යනකම් ගණන් කරන්න. ඔහොම එකේ සිට 10 දක්වා කීප වතාවක් ගණන් කරනකොට හිත තැම්පත් වෙන. එතකොට ඔබට ගණන් කරන්න අවශ්‍ය නැහැ. ඔබට හිත හොඳට පිහිටුවා ගන්නට පුළුවන්. හුස්ම ඇතුළු වෙනවා, පිට වෙනවා. සතෝ අස්සසාමි, සතෝ පස්සසාමි. හුස්ම ඇතුළුවීම හා පිටවීම පිළිබඳව අවධානය සිහිය යොමු කරනකොට හිත ටිකෙන් ටික තැම්පත් වන ආකාරයත් හුස්ම සැහැල්ලු වන ආකාරයත් මට අත්විඳ ගන්නට පුළුවන්. හිත තැම්පත් වීමත් සමගම හිතේ සතුට ප්‍රීතිය ටිකෙන් ටික දියුණු වෙනවා. ආස්වාස ප්‍රස්වාස පිළිබඳව මෙලෙස අවධානයෙන් සිටින විට සිත තැම්පත් වෙනකොට මගේ හිතේ සතුට ප්‍රීතිය දිනු වෙනවා. ඒ නිසා මා නිතිපතා හැකි හැම අවස්ථාවකදීම ආනාපාන සතිය පුරුදු කරන්නට උත්සාහ ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. මා මෙලෙස සිත ආනාපාන සතියෙහි එකඟ කරගන්න හැම අවස්ථාවකදීම මගේ කය වෙනස් වීමට භාජනය වුණා. මගේ හිතත් මොහොතක් පාසා වෙනස් වෙනවා. මේ කය අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. නාසය ආශ්‍රිතව තදොරටත් සිත තියාගනිමින් මගේ ජීවිතයේ නිරතුරුව සිදුවන මේ යථාර්ථය, අනිත්‍යතාවය තේරුම් ගන්නට නුවණින් මෙනෙහි කරන්නට මා උත්සාහ ගන්නවා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ අභ්‍යන්තර ආයතන හයත්. එම ආයතන වලට ගෝචර වන බාහිර අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ කාරණා තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. එක මොහොතක එක ඉන්ද්‍රියයි ක්‍රියාත්මක වන්නේ. ඇසට රූපයක් ලක්වන අවස්ථාවේදී ඊට අදාළ වූ ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඇස ආදී ආයතන අතීතයෙන් වර්තමානට නොපෙමින ඒ මොහොතේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේ යථාර්ථය මා නොදැන ගත්තොත් මා ලෝකයට අවිද්‍යා පාදකව ඇලෙනවා. එතකොට මට දුක හට ගන්නවා. අන්නේ දුකේ නිදහස් වෙන නම් මා වැඩි උතු මාවත වන්නේ මේ ඇස ආදී ආයතන, රූප ආදී අරමුණු, රූප වේදනාදී ස්කන්ධ, මේ හැම දෙයක්ම හැම මොහොතකම හටගෙන නිරුද්ධ වන ආකාරය මා දකිනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, රූප සංඥාව, රූප සංචේතනා, චක්කු සම්පස්සජා වේදනා, ස්කන්ධ පංචකට අදාළ මේ සියල්ලක්ම ඒ මොහොතේ එකට හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මා ජීවිතයේ කුමන අත්දැකීමක් ලැබුවත්, ඇසින් රූපයක් දැක්කත්, කනින් ශබ්දයක් ඇහුවත්, කුමන ආයතනයකින් කුමන අරමුණක් මාත් වින්දත්, ඒ රූපය මා හඳුනා ගන්න මොහොතෙහි ඇස ආදී පංච ආයතනයන් වට ලක් වුණු ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලයි මේ මොහොතේ තියෙන්නේ. මෙන්න මේ යථාර්ථය මා හැකිතාක් නුවණින් මෙනෙහි කරන්නට ආනාපාන සතියෙන් මා ලබා ගත්තා වූ චිත්ත සමාධිය මා උපයෝගී කරගන්නවා. මේ අනිත්‍යතාවය දකින හැම මොහොතකම මගේ සිත බාහිර රූපයෙන් නිදහස් වෙනවා. බාහිර රූපයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් කියලා මා හොඳට දකිනවා. බාහිර රූපය අනිත්‍යතාවය දකින හැම මොහොතකම මා මහලුවීම්, ලෙඩවීම්, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී මේ සියලු දුක් වලින් මා නිදහස් වෙලයි සිටින්නේ. බාහිර රූපය අනිත්‍යතාවය දකින මගේ හිත, ඒ හිතත් අනිත්‍යයි. ඒ මනෝවිඥාණය වර්තමානයේ හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මම බාහිර රූපේනොත් නිදහස් වෙනවා, අභ්‍යන්තර වූ මනෝවිඥානොත් නිදහස් වෙනවා. යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති පටිගං රූපච සංඤ්ඤංච එත්තේසා චිද්දතේ ජඨං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මම මේ ස්කන්ධ පංචකයම නිදහස් වෙන ආකාරය. රූපේනොත් නාමෙහා විඥාන කියන අන්තවලිනොත් නිස්සීල අන්තවලින් මා නිදහස් වෙලා ප්‍රඥාවෙන් ලෝකේ දකින අවස්ථාව, අනිත්‍යතාවයේ මැනවීම පසක් කරමින් ජීවත් වෙන අවස්ථාව දුකෙන් නිදහස් වෙච්ච අවස්ථාවයි. මෙන්න මේ ප්‍රඥාවෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලන අවස්ථාව මගේ ජීවිතේ ලබන උත්කෘෂ්ට ලාභය ප්‍රතිලාභය බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මෙන්න මේ යථාර්ථය කියා දීලා ලෝක සත්‍යයන් දුකෙන් නිදහස් කරලීමටයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනට තරම් වාග්ය සම්පන්න වූ මම මේ යථාර්ථයේ මැනවින් තේරුම් අරගෙන මේ ජීවිත කාලය තුලදීම උපරිම ලෙස දුකෙන් නිදහස් වන්නට මා උත්සාහ කරනවා. ඒ සඳහා මා හැකි තාක් දුරට සීලයක පිහිටලා හිත සමාධිමත් කරමින් මේ රූපාදී ස්කන්ධ පංචකය, ඇස ආදී අරමුණු, ඇස ආදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු මේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මා බලනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති අතනින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්ධියා. සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති අතනින්දෙන්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සම්බේ ධම්මා අනන්තාති යදා පඤ්ඤාය පන්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුත්ත නිකායෙහි ඉන්ද්‍රිය සංයුතේන දට්ඨබ්බ කියන සූත්‍රය. දට්ඨබ්බ කියන වචනේ තේරුම දත යුතු කියන එක, දැක ගන්න පුළුවන් කියන අර්ථයයි මෙහි තේරුම. සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම කොතෙන්දද අපි පැහැදිලි ලෙස දැක ගන්න ඕනේ කියන කාරණේයි විස්තර වන්නේ. සත්‍යස් බෝධිපාරිසක ධර්ම අතර ප්‍රධානතම ඉගැන්වීමක් තමයි පංච ඉන්ද්‍රිය කියලා කියන්නේ. ශ්‍රද්ධාද ඉන්ද්‍රිය ධර්ම පහ දියුණු කරගත යුතු ආකාරය. මේ කරුණ දිනු වෙච්ච පමණට අපේ ජීවිතයේහි දුකේ නිදහස් වන්නටත් ආධ්‍යාත්මික සුවයට පත්වන්නටත් අපට අවස්ථාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු සියලු ධර්ම අපට දේශනා කළේ දුකේ නිදහස් වීම සඳහා. එහි මූලික පියවරේදී බාහිර පරිසරයේ තියෙන කරදර කම්කටොළු අඩු කරගන්නට උන්වහන්සේ මාර්ගය පෙන්වුවා. බාහිර පරිසරයේ සාමකාමීව පවත්වා ගනිමින් අපේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය උන්වහන්සේ අනුපූර්ව කතාවේදී දේශනා කළා. බාහිර පරිසරයේ සාර්ථක කරගත්තු අපේ අභ්‍යන්තර වෙන මානසික දුක් සමුදායන සපුරා නිදහස් වන ආකාරය තමයි උන්වහන්සේ සාමුක්ඛංශික දේශනාවේදී චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරමින් දේශනා කළේ. ධර්ම මාර්ගයේ තියෙන පැහැදිලි ලක්ෂණයක් තමයි මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යන වගේම භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයත් ටිකෙන් ටික ක්‍රමයෙන් ගැඹුරට යන ස්වභාවයක් තියෙනවා. එනිසා ඕනෑම කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරලා මේ සම්බුදු සසුනෙන් කිසියම් ප්‍රමාණයකට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සසර දිනු කරපු පින, ප්‍රඥා ඉන්ද්‍රිය, මේ ආත්ම භාවයේ තියෙන උත්සාහය, කැපවීම, කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ආදී මේ කරුණවල ප්‍රතිඵලයක් ලෙස අපට අපේ ජීවිතයේ කිසියම් ප්‍රමාණයකට ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවා. පින්වතුනි, අද බොහෝ දෙනෙක් අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, නවීන තාක්ෂණයෙන් ඉහළට යන්න උත්සාහ කරන කාලයකයි ඔබත් මාත් මේ ජීවත් වන්නේ. එවැනි කාලයක බොහෝ දෙනෙක් බලන්නේ උපාධි මට්ටමින් ඉහළම උපාධි ලබා ගන්නට, වෘත්තීය මට්ටමින් ඉහළම තැනක රැකියාවක් කරන්න, නවීන තාක්ෂණික වශයෙන් ඉහළම තාක්ෂණික උපකරණ, යාන වාහන පාවිච්චි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පෘථිවිය විතරක් නෙවෙයි, වෙනත් ග්‍රහලෝකයකට යන්නට අවස්ථාව තියෙනවා නම් ඒ සඳහා උත්සාහ කරනවා. මේක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. පින්නතුනේ, මේ කුමන දේ අපි කරත් අවසානය බලන්න අපි ජීවිතයේ අවසාන කාලය වන විට අපි කොයිතරම් දුරට මානසික තෘප්තියකින් ඉන්නවාද කියන කාරණය. අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් අප ලබා තියෙන අධ්‍යාපනය, මිලමුදල්, ඥාති පිරිවර, සමාජ තත්ත්වය, කීර්තිය මේ දේවල් පමණක් නෙවෙයි. මේ සියල්ලක්ම අපි ලබා තියෙන වෙලාවක වුණත් අපේ ඇසට රූපයක් දකිනකොට අපට ඒ ගැන යථාබෝධයක් ලබා ගන්න බැරි වුණොත් ඒ රූපේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවා. අපේ කනට ඇහෙන ශබ්දයේ යථාර්ථය තේරුම් ගන්න බැරි වුණොත් අන්න ඒ ශබ්දය තුළින් අපි දුකටපත් වෙනවා. මේක තමයි ජීවිත යථාර්ථය. අපේ ළඟම ඥාතිවරයෙක් ලෙඩ වුණා, නැත්නම් මාරාන්තික රියානුදුරකටපත් වුණා කියන පුවතක් අපට ඇහුණොත් කල්පනා කරලා බලන්න පින්නතුනේ දුකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්ද කියලා. ඔබේ ළඟම ඉන්න ඥාතීන් ටික එක මොහොතකදී ඔබට අහිමි වුණොත් අනතුරකට පත් වුණොත් කල්පනා කරලා බලන්න අවස්ථාවේ තියෙන දුක් ටිකෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්ද කියලා. ඔබ සන්තක දේපල ටික එක මොහොතෙන් ඔබට අහිමි වුණොත් ස්වාභාවික උපද්‍රවයකට නැත්නම් සොරහතුරු කරදරයකට රාජසන්තක වීමකට මේ වගේ දෙයකට ලක් වුණොත් කල්පනා කරලා බලන්න එවැනි අවස්ථාවේදී ඔබට හිත හදාගන්න පුළුවන්ද කියලා. ඔබේ ශරීරයට මාරාන්තික රෝගයක් හැදුනා කියලා වෛද්‍ය වාර්තාවක් ඔබට ලැබුණොත් ඔබ හෙට උදෑසන වන විට මිය යනවා කියන පුවත ඔබට අහන්න ලැබුණොත් බලන්න මේ වෙලාවේ ඔබට ඒ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන්ද කියලා. පින්නතුනි මෙන්න මේ නිසායි අපට ධර්මයක් අවශ්‍ය වන්නේ. අපට මුළු ලෝකයක් අහිමි වුණත් එක තත්පරයෙන් නැද්දක පියවෙන මොහොතේදී සියල්ලක් මහි වුණත් ඒ කිසිදු තැනක දුකටපත් නොවන විදියේ දහමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට ඉදිරිපත් කළේ. අන්නේ දහමෙන් ප්‍රතිඵලගත්තු පමණට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ධර්මාර්ගයේ ආරම්භ ඉඳන්ම අපේ ගුණධම් වැඩෙන ආකාරය පැහැදිලි කරනවා. මේ ගුණධම් කෙතෙක් දුරට යනවාද කියන එක තීරණය වන්නේ කරුණු හතරක් මත. ඒ තමයි නුවණ, ප්‍රඥාව දියුණු කරලීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භයේ පටන් අවසානයේ දක්වාම යථාර්ථක කර ගැනීම සඳහා හේතු වන කරුණු හතරක් ගැන. ප්‍රඥාව දියුණු කරන්න හේතු වන කරුණු හතරක් ධර්මයේ පැහැදිලි කරනවා. මොනවද ඒ? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව. ගුණනුවණ සපිරි, ප්‍රඥාවන්ත, කල්‍යාණ මිත්‍රන් ඇසුරු කර පමණට අපට මේ දහමින් ප්‍රයෝජන ලැබිලා ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ කල්‍යාණ මිත්‍රයන් විසින් ධර්ම ශ්‍රවණය කළා, අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරලා ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්නේ දහම අපට ජීවිතේට ලැබෙනකොට අපේ ජීවිතවල ටිකෙන් ටික ගුණ දහම් දිනු වෙනවා. ආරම්භක ගුණයක් විදියට දහමේ සඳහන් වන්නේ කලගුණ සැලකීම කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා භික්ඛවේ සත්පුරුෂ භූමී යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම් තාක් ගුණ දහම් කියලා දෙයක් තියෙනවා නම් ඒ සියලු ගුණ දහමල පදනම කලගුණ සැලකීම කියන කාරණය. අපේ අම්මට තාත්තට සලකනවා. අපට මව්වරු තුන්දෙනෙක් ඉන්නවා. එකක් අප මෙලොවට ජනිත කරපු අපේ මව, අම්මා. ඒ වගේම අපි ඉගෙනගත්තු පාසල මාතාව. ඒ වගේම අපි උපන් භූමිය, මාතෘ භූමිය. මෙන්න මේ තුනට අපි කෘතඥ වෙන්නට ඕන, පින්නතුනි කලගුණ සලකන්නට ඕන. මේ තුන්දෙනාගේ ගෞරවයට හානි වන විදියට ඒ තුන්දෙනාට අවශ්‍යයක් අකටයුත්තක් නොවන විදියට අපි හැම වෙලාවෙම අපේ ජීවිතය පවත්වා ගන්නට ඕන. මේකෙන් තමයි අපි කොච්චර සත්පුරුෂයද කියලා බලන්නේ. ධර්මයේ ඉගෙන ගන්න, ධර්මයෙන් ප්‍රතිඵල ගන්න හැටියට මීටත් වඩා තවත් දෙයක් තමන් ජීවිතේට මුණගැහෙනවා. බුදු දහම සංඝ කියන තෙරුවන. අපට මෙතරම් උතුම් දහමක් ලැබුණේ මේ බුදු දහම සංඝ කියන තෙරුවන නිසා නේද? ඒ තෙරුවන සජීවී කරන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ධර්මයට ලබා දෙන පුළුවන් උපරිම කෘතඥතාවයේ වටිනාකම ඔබ ලබා දෙනවා. ඒ අතරත් බුදු දහම කියන රුවන් දෙක, රත්නයන් දෙක සජීවී කරන සංඝ රත්නය කෙරෙහි විශේෂ ගෞරවයක් දක්වන්නට, කෘතඥතාවයක් දක්වන්නට අපි කටයුතු කරනවා. මේක තමයි කලගුණ සලකන කෙනාගේ තියෙන ලක්ෂණ විදියට අපට ආරම්භයේ සඳහන් කරන්න පුළුවන්. මේ කෘතවේදීත්වයේ නැමැති ගුණාංගෙන් ආරම්භ කරන අපේ ආධ්‍යාත්මික ගමන් මඟ ඊළඟට දන් දීමෙන් නැත්නම් පරිත්‍යාගශීලීත්වයෙන් වඩාත්ම අර්ථවත් වෙනවා. අපේ හිතේ මානසික සතුට ලබා ගන්නට අපි ටිකෙන් ටික දානය පුරුදු කරනවා. ආමිස දාන, අභය දාන, ධර්ම දාන වශයෙන් දානය අපට විවිධ ආකාරයෙන් දෙන්නට පුළුවන්. අපසන්තකව දෙයක් අපි පරිත්‍යාග කරන විතරක් නෙවෙයි, අපට පුළුවන් වෙනත් කෙනෙක් දෙන දානයක් සාදු සිතින් අනුමෝදන් වන්නට. ඇතැම් කෙනෙක් දුකට පත් වෙන අනේ මට මේ වගේ ධනයක් නෑනේ පරිත්‍යාග කරන්න කියලා. පින්නතුනේ ඔබටත් පුළුවන් ඒ දාණයට සම්මාදන් වෙන්න, අනුමෝදන් වෙන්න, සාදු සිතින් ඒ පින් අනුමෝදන් වෙන්න. නිතිපතාම ලෝකයේ නොඑක් තැන සිදු කරන සම්බුද පූජාවන්, මෞපිය උපස්ථානයන්, වැඩිහිටි සත්කාර, රෝගීන්ට කරන උපස්ථාන, මහා දානයන්, සංඝාවාස පූජා, ධර්ම දානමය පින්කම්, අභය දානමය පින්කම්, මේ හැම දෙයක්ම ඔබට පුළුවන් ඔබ සිටින නිවසේ ඉඳගෙන හිත පහන් කරගෙන සාදු සිතින් ඒ පින් අනුමෝදන් කළා, ඒ පින් අරමුණු කරගෙන අනුමෝදන් වෙන්නට පුළුවන්කම තියෙනවා. දානයෙන් සෝභමාන වන ජීවිතයේ වඩාත් ඉදිරියට යන්නේ සීලය සම්පූර්ණ නොතින්. කායික වාචික සංවරය, සිල්වන්ත බව, විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම. පංචශීල රැක වූ පමණට කෘතඥතාවයෙන් දන් දීමෙන් ආරම්භ කරපු මේ ආධ්‍යාත්ම ගමන් මග වඩාත්ම ලස්සන වෙනවා. බාහිර පරිසරයෙන්, සමාජයෙන් තමන්ට අවමානයක්, දෝෂාරෝපණයක් නොවන ලෙසත්, ඒ වගේම තමන්ටම තමන්ගේ ජීවිතය ගැන අපසර හැල්ල බලනකොට පසුතැවිල්ලක් ඇති නොවන ලෙසත් පටිතු කරන්නට සිල්වන්ත භාවය ඔබට අපට උපකාරවත් වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට කායිකව යමක් කරනකොට වචනෙන් කටින් වචනයක් පිට වෙන විට හැම මොහොතේම ඒ ගැන සිහියෙන් නොනින් සිද කරන්න. සිල්වන්ත භාවයෙන් දිනු කරගන්න අපේ ජීවිතයේ තවත් ඉදිරියට ගිහිල්ලා අපි ටිකෙන් ටික භාවනා කමඨහනක් පුරුදු කරනවා. විශේෂයෙන් මෛත්‍රී භාවනා වැනි කමඨහනක් අපට පුරුදු කරන්න පුළුවන් නම් තමන්ගේ ආධ්‍යාත්මික සතුට තවත් දිනු කරගන්න පුළුවන්. තමන්ගේ ලෞකික කුසලය ඉහළම මට්ටමට දිනු කිරීමේ ක්‍රමයක් ලෙස බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මෛත්‍රී වැඩීම. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියපු විදිහට සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව මෙත් සිටිවිල්ල දිනපතා හැකි තාක් දුරට පුරුදු කරන්න. මේ කුසලය ලෞකික කුසලය තමයි පින්නතුනි අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නටත්, මියගේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන්නටත්, දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්, අපේ අතීත කර්ම ශක්තියෙහි අකුසල කර්ම විපාක යටපත් කරන්නටත් තියෙන ශක්තිමත්ම ක්‍රමවේදයසේ බුදුදහම තුල විස්තර වන්නේ මෛත්‍රී වැඩීම. මේක ඉතාම සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මෙහි ආනිසංස ඉතාම ප්‍රබල දෙයක් වශයෙන් ධර්මය තුල විස්තර වෙනවා. මෙන්න මේ විදියට අපි කෘතඥතාවෙන්, දානෙන්, සීලෙන්, මෙත් භාවනාවෙන් ආරම්භ කරපු අපේ ගමන් මග වඩාත්ම ඉහළ තලයකට ගෙන යන්නට තමයි බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික දේශනාවලින් චතුරාර්ය සත්‍ය මිශ්‍රිත හේතුඵල ධම තුලින් දේශනා කරන්නේ මොහතකින් සියලු දුක්වලින් නිදහසන ක්‍රමය. ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඇහැට රූපයක් පේනකොටම සිද්ධ වෙන දේ ඔබට තේරුම් ගන්න පුළුවන්. ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඒ ඇහැට පතිත වෙච්ච රූපයත්, ඒ වෙලාවේ තිබිච්ච ඇසත්, චක්කු විඥානයත්, චක්කු සම්පස්සයත්, චක්කු සම්පස්සජා වේදනාවත්, රූප සංඥාවත්, රූප සංකේතනවත් නිරුද්ධ වෙලා තමා මේක දකින්නේ මනෝවිඥාණයෙන් ය. ඒ මනෝවිඥාණයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියලා මෙන්න මේ යථාර්ථය ඔබට සිහි කරන්න පුළුවන් නම් හැම මොහොතෙම අකණ්ඩව සිහිය සහ නුවණින් ඔබට වාසය කරන්න පුළුවන් නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයම ගැන උපරිම ලෙස සිහිය නුවණ පවත්වා ගන්න පුළුවන් නම් අපට පුළුවන්කම තියෙනවා ඉහළම ලෙස ඉතාම ඉක්මනින් ධර්මයෙන් ප්‍රතිඵල ගන්නට. හැබැයි හැම කෙනාට මේක පුළුවන්කමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනුපූර ප්‍රතිපදාවක් දේශනා කළේ. අන්නේ ප්‍රතිපදාවේදී අපේ ළඟ වැඩෙන ප්‍රධාන ගුණාංග ඉන්ද්‍රිය ධර්ම පහක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ. ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ කාරණා පහ. බුදුරජාණන් වහන්සේ මුලින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ විස්තර කරනවා. ඉන්ද්‍රිය ධර්ම පහ දක්වලා ඊළඟට කත්ත සද්දේන්ද්‍රයන් දට්ටබ්බං කියලා සඳහන් කරනවා. කොතෙන්දද, කොයි ස්ථානයේද ශ්‍රද්ධා ඉන්ද්‍රිය දැනගන්නේ කියලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදු දම සංඝ කියන තෙරුවනට තියෙන ගෞරවය, විශ්වාසය, ප්‍රසාදය. මෙන්න මේ ශ්‍රද්ධාව කියන කාරණේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. නමුත් අවසාන විග්‍රහය ගත්තොතින් සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ශ්‍රද්ධාව කියලා කියන්නේ. ආරම්භයේදී ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, ධර්මයේ සදහම් ගුණ, සංඝරත්නයේ සුපටිපන්නතාදී ගුණ හඳුනාගෙන ඒ ගුණ ගැන තියෙන විශ්වසනීයත්වය ප්‍රසාදය ශ්‍රද්ධාව කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ආරම්භයේක ශ්‍රද්ධාවක් විතරයි. වඩාත්ම ඉහළ මට්ටමට යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල ධම දුකේ හට ගැනීම නිරෝධය පිළිබඳ අවධානයෙන් අවබෝධයෙන් තමයි පටිසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන් තමයි සැබෑ ලෙසම ශ්‍රද්ධාව පිහිටන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ එකයි. යමක් ධර්මයේ තේරුම් ගන්නවා නම් ධර්මයේ දකිනවා නම් ඔහු මා තේරුම් ගන්නවා කියලා සඳහන් කරා. යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියලා දේශනා කරනවා යම් කිසි කෙනෙක් පටිසම්පාදේ තේරුම් ගන්නවා නම් ඔහු ධර්මයේ තේරුම් ගන්නවා යමක් ධර්මයේ තේරුම් ගන්නවා නම් ඔහු බුදුරජාන් වහන්සේ හඳුනා ගන්නවා කියලා. එතකොට පින්නතුනි අපට එක කේන්ද්‍රයකට එන්න පුළුවන්. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනම එකට යාකරන පාලම තමයි ධර්මය කියන කාරණේ. බුදුරජාණන් වහන්සේට අප ගරු කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය නිසා. ඒ වගේම ධර්මය කියන්නේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණ. සංඝරත්නයට අපි ගරු කරන්නේ ඒ සංඝරත්නයේ ජීවිත අභ්‍යන්තරයේ මේ ධර්මයේ සජීවී ලෙස සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන විශ්වාසයෙන්ුයි අපි ස්වාමීන් වහන්සේලාට ආර්ය උතුමන්ට ගරු කරන්නේ. මෙන්න මේ ශ්‍රද්ධාවට පත්වෙච්ච කෙනාගේ ළඟ තියෙන ඒ කෙනාගේ ස්වභාවය දැක ගන්න පුළුවන් ස්ථානය දක්වන්නේ සතර සෝතාපට්ටි අංග. සෝවාන් වෙච්ච කෙනාගේ ළඟ තියෙන පිහිටන ස්ථාවර ලක්ෂණ හතරක් සහ සෝතාපන්න භාවයේ කරා යන පුද්ගලයාගේ ළඟ තියෙන සුවිශේෂී ලක්ෂණ හතරක්සේ මේ හතර අපට දක්වන්න පුළුවන්. ඒ මොනවද? ඒ තමයි බුද්ධි අවචා ප්‍රසාදනය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන නොවෙනස් වන ප්‍රසාදය, ධම්මේ අවචා ප්‍රසාදනය, ධර්මයේ කෙරෙහි තියෙන නොවෙනස් වන ප්‍රසාදය විශ්වාසය, සංඝී අවචා ප්‍රසාදනය, සංඝරත්නයේ කෙරෙහි තියෙන නොවෙනස් වන ප්‍රසාදය, ඒ වගේම ආරේකාන්ත සීලය, රකින සීලය, කායික වාචික සංවරය, ගිහියෙක් නම් පංචශීලය, අටංග සීලය, දසංග සීලය ආදී සීලයන්, සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සාමණේර දස සීලය, උපසමදා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඊට අදාළ ශික්ෂාපද අකණ්ඩව ඒ සඳහා කැප වෙලා කටයුතු කිරීම. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවන්ත කෙනාගේ ලක්ෂණය. මේ ශ්‍රද්ධාව නිකන් හටගන්නේ නැහැ පින්නතුනි. මේ ශ්‍රද්ධාව හටගන්නේ ධර්මයේ නියම තැන තේරුම් ගැනීමත් එක්ක. ඒ මොකද්ද? ඒ තමයි දුකේ හට ගැනීම සහ නිරෝධය කියන මේ විශ්වසනීයත්වය. ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම. කොහොමද දුක හටගන්නේ? දුක හටගන්නේ අවිද්‍යා සාගතව අපි ඇසෙන් රූපයක් බලනකොට ඒ නිරෝධ වෙච්ච රූපය ඇති දෙයක් විදියට බාහිර ලෝකයේ ඇතේ කියලා අවිද්‍යාවෙන් ගත්තොතින්. ඒ ගැනීමත් එක්කම අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලායතන ආදී මේ කරුණු හටගෙන අවසන් වන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්. ඒ වගේම මේකෙන් අනිත් පැත්තට එනනම් අවිජ්ජායත්වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කිරීමෙන් නැත්තම් මේ තේන රූපය මේ මොහොතේ ඔබට ඇහෙන ශබ්දය ඒක තේරුම් ගන්නකොට ඒ නිරුද්ධ වෙච්ච රූපයකුයි තමයි මේ තේරුම් ගන්නෙ. නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයකුයි මේ වර්තමානයේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්නෙ. ඒ තේරුම් ගන්න මනෝවිඥාණයට සම්බන්ධ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරත් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්වෙතින් තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන මෙන්න මේ අවබෝධය තමන්ට ලැබෙන්නට ඕන. මේ අවබෝධය ලැබුණොත් පින්නතුනේ එදාට බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා ඔබට කිව්වත් මේ දර්ශනේ වැරදියි කියලා ඔබ එදාට වෙනස් කරගන්නේ නැහැ. ඔබේ ජීවිතය තුළම මේ දුකේ හටගෙනම නිරෝධය දකිනවා. අද අපි බොහෝ විට පැහැදිලි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණවලට, නැත්නම් ප්‍රතිමා වහන්සේලාට, ආගමික ස්ථානවලට, ස්වාමීන් වහන්සේලාගේ සංවරශීලී ගමනට, උන්වහන්සේලාගේ ප්‍රතිපදාවට අපි පැහැදිලි ඉන්නේ. හැබැයි පින්නතුනි, ඊට වඩා තවත් කෙනෙක් ඉරිදි මලයකින් අහසින් ඇවිල්ලා දෙයක් කිව්වොත්, ඉරිදි මලයක් පෑවොතින් ඔබට ඇවිල්ලා, ඕක නෙවෙයි නියම දර්ශනය, මෙන්න මේකයි කියලා යමක් කිව්වොතින්, මෙන්න මේ ගලට මෙන්න මේ ගහට යාඥා කරන්න කියලා ඔබේ ලෙඩ රෝග ඔක්කොම සුව වෙනවා. මේ ගහ සරණ යන්න, ඔබ මේ දහම අයින් කරන්න, මේ සද්ධර්මය අයින් කළා, ඔබ මේ ගහට වැන්දොතින් ඔබ දුකෙන් නිදහස් වෙනවා කියලා අහසින් ඇවිල කෙනෙක් කිව්වොතින්, අහසින් ඉඳගෙන සක්මන් කරමින් මේ දේශනාව කරොතින් ඔබට මොකක් වේද? ඔබ හිතයි මේ අද දහ ආරකින්න දහම නෙවෙයි දහම, මෙන්න මේ අහසින් ඇවිල කියන පුද්ගලගේ දහම තමයි සැබෑ දහම කියලා ඔබ මේ දහම අද මේ පිළිපදින බුදු දහම අත්හරින්න පුළුවන්. නමුත් පින්නතුනි, මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියලා දක්වන මේ හේතුඵල දහම, මේ චතුරාර්ය සත්‍ය ඔබ ශ්‍රුතමේ ඥාණයෙන් ලබා ගත්තොතින් එදාට ඔබ මේ මුළු ලෝකෙම ඇවි ආයවි ලහස ඉඳගෙන කිව්වත් ඔබේ දර්ශනේ වැරදියි කියලා ඔබ Taman දැනට මේ ධර්ණ ස්ථාවරය වෙනස් කරන්නේ. ඒ තරම් විශ්වසනීයත්වයක් මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳ පැහැදිලි දැක්මක් අපේ ජීවිතේ ලැබෙනවා සැබෑ ලෙසම ඇතිවෙච්ච ශ්‍රද්ධාව නිසා. පින්නතුනි, අවංකව කල්පනා කරලා බලන්න ඔබට මේ ශ්‍රද්ධාව මේ මොහොතේ තියෙද කියලා. අන්නේ ශ්‍රද්ධාව නැති නිසා තමයි බොහෝ විට අපි එක එක පැති වලට එක එක කාල වලට දුවගෙන යන්නේ. අන්න එහෙම නොවනට නම් පැහැදිලි දැක්මක් අපට ඇති වෙන්නට ඕන. මේ දැක්ම අත්‍යවශ්‍ය දෙයක් මේ ධර්ම මාර්ගයේදී. භාගතුන් වහන්සේ කෑ දේශනා කළේ, ජානතෝ වහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොආජානතෝ නොපස්සතෝ කියලා. ආශ්‍රවයන්ගේ ශේඛිරිය මා දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට. ඒ මොකක් දන්න කෙනාට දකින්න කෙනාටද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින්න කෙනාට කියලා. දුක හටගන්නේ කොහොමද? ඇසින් දකින්න රූපයේ බාහිර මේ මොහොතේ තියෙන දෙයක් කියලා හිතුවොත් රූපය තුන හිත බැස ගන්නවා, ජරා මරණ ස්පර්ශ කරනවා. කනෙන් අහන ශබ්දය මේ මොහොතේ රූපයක් විදිහට බාහිර තියෙනවා කියලා දැක්කොතින් රූපයක් එක ගැට ගැහුවොතින් ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මේකයි දුක සාදුකට හේතුව. ඊළඟ දුක් නිරෝධය හා නිරෝධගාමිනී මාවත, මෙන්න මේ අවිද්‍යාව, අර මුලින් කියපු අවිද්‍යාව දුරු වෙන ආකාරයට මේ වෙලාවේ ඇසින් රූපයක් පේන අවස්ථාව, කනින් ශබ්දයක් අහන අවස්ථාව, අර මුල් ස්කන්ධ පංචකෙන් නිරුද්ධ වෙච්ච මොහොතක නව කර්ම විදියට තමයි මේ මනසින්ගත්තු මනෝවිඤ්ඤාණය කියන එක තේරුම් ගත්තොත්, ඒ මනෝවිඤ්ඤාණයත් පෙරපසු නොවේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන බව නෝනින් දැක්වතින් අනේ එදාට පින්නතුනි අපි දුකෙන් නිදහස් වීමත් ඊට මාර්ගයේ වෙච්ච ආරසිංහ මාර්ගයත් අපේ ජීවිතයේ තුල ස්ථවර බැස ගන්නවා. මෙන්න මේක තමයි සැබෑ ශ්‍රද්ධාව කියලා කියන්නේ. අන්නේ ශ්‍රද්ධාව නිසා මේ කෙනා බුදු දමස් කියන තෙරුවන කෙරේ අචල ශ්‍රද්ධාවක් හට ගන්නවා. නොවෙනස් වන ප්‍රසාදයක් හට ගන්නවා. අවේච්ඡා ප්‍රසාදනයක් හට ගන්නවා. විතරක් නෙවෙයි, තමන්ගේ කායික වාචික සංවරය උපරිම මට්ටමේ පවත්වා ගන්න උත්සාහ කරනවා. ඇයි ඒ? අපි දන්නවා මේ දහමෙන් ප්‍රතිඵල ගන්න නම් උපරිම ලෙස සංවර වෙන්න ඕන කියලා. මේ ආධ්‍යාත්මික ගමන් මග සරල දෙයකින් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. උපරිම ලෙස ඩිසිප්ලින් එක තියෙනට ඕන. අනුමත් තේසු වජ්ජේසු බයදස්සාවේ කියලා ධර්මයේ සඳහන් වෙනවා, කුඩා හෝ වරදෙහි බිය දකින්නට ඕන. ඒ විතරක් නෙවෙයි, කරණීමේ සූත්‍රය දක්වන ආකාරයට නැච කුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපාදීයං කියපු ආකාරයට නුවණැති අය නිග්‍රහ කරන එක සුළු හෝ වරදක් නොකර ඉන්න තරම් අපි දක්ෂ වෙන්නට ඕන. ඇයි එහෙම අප කළ යුත්තේ? අපට මේ දුක් නිරෝධයෙන් ලැබෙන මහත් වූ ප්‍රතිලාභයක් සලකාගෙන මෙහෙම කරන්නේ. බලන්න පින්නොත්නේ, ඔබට කිසියම් අධ්‍යාපන සුදුසුකමක් ලබන්න කිසියම් තැනක පාඨමාලාවක් කරනකොට ඔබට කියවෝතින් මෙන්න මේ නිල ඇඳුම ඇඳන් එන්න කියලා ඔබේ ඇඳුම ඇඳගෙන යනවා. ඔබට කිසියම් වෙලාවක නිශ්චිත වෙලාවකට එන්න කිව්වොතින් ඔබ ස්ථානෙට යනවා. ඒ ස්ථානයේදී ඔබට කිසිම කතා බහක් කරන්න බෑ, මේකට අහුම්කම් දෙන්න විතරයි කරන්න කියලා කිව්වොතින් ඔබ ඒකත් කරනවා. ඇයි ඒ? ඒ ලැබෙන සහතිකයේ අධ්‍යාපන සුදුසුකම ලබා ගන්න. ඔබ වෘත්තීය පුහුණුවකට ගියොතින්, විශේෂයෙන් ආරක්ෂක අංශවල හමුදා ආදී සේවනවලට ඔබ ගියොතින් කොයිතරම් පුහුණුවක් ඔබට ඒ කාලේ ලබා දෙනවද? ඇතැමට නිරාහාරව ඉන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා, මහා බර උහුලන්න වෙනවා, නිදි වරන්න වෙනවා, මහා ජලාශවල බැහැල සීතල ඉන්න වෙනවා, අවුවේ පෑ ගණන් ගත කරන්න වෙනවා. ඒ ඕනම දෙයක් කරන්න ඔබ සූදානම්. හැබැයි බලන්න පින්නතුනි, ඒ දේ කැපකළෝ අවසානයේ ලබා ගන්නේ මොකද්ද? අවසානයේ ලබන්නේ මාසික වැටුපක් ලබන්නේ. ඒ වැටුපෙන් ඔබට කරන්න පුළුවන්කම තියෙන්නේ ආහාර පාන ටිකක් අරගෙන, ගියක් දොරක් අරගෙන, වාහනයක් ගන්න එක, දරුවෝ ටිකක් හදාගන්න එක විතරයි. නමුත් ඒ කිසි දෙයකින් ඔබට මානසික පීඩා වලින් දුර වෙන්න බෑ. ඔබ ඊටාම ආදරය කරන ඥාතිවරයෙක් මිය ගිය අවස්ථාවේදී එන දුක් ටිකෙන් ඔබට ඒ ලැබපු කිසිම අධ්‍යාපන හෝ වෘත්ති සුදුසුකමකින් පුළුවන් කමක් නැහැ ඒ එන මානසික දුක් ටිකෙන් නිදහස් වෙන්න. නමුත් ඔබ මේ ශ්‍රවණය කරන ධර්ම කියලා කියන්නේ මේ බාහිර සියලු දුක් වලින් නිදහස් වෙන මාවතයි. අන්නේ මාවතේදී අපට උපරිම ලෙස කැපවීම තියෙන අවශ්‍යයි. අන්නේ සඳහා සිල්වන්ත බව අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. මේ ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන ගමන මගේ ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදියට වර්ධනය වෙනවා. ඒක දැක ගන්න පුළුවන් ස්ථානය තමයි මේ සෝතාපට්ටි අංග කියලා කියන්නේ. මොනවද ඒ සෝතාපට්ටි අංග? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි අචල ශ්‍රද්ධාවත් ආර්යකාන්ත සීලියත් ලස්සන වූ ආර්යයන් වහන්සේලා විසින් වර්ණනා කරපු කාන්තිමත් වූ ශාන්තිමත් වූ මේ කායික වාසික සංවරය. මෙන්න මේ ශ්‍රද්ධාවත් එක්ක ඊළඟට ඇතිවන ඉන්ද්‍රිය ධර්මය තමයි විරිය ඉන්ද්‍රිය කියන කාරණේ. දැඩි වීරියක් හට ගන්නවා. නිසිසේ ශ්‍රද්ධාවක් හටගත්තා නම් ඔහුගේ ඇතිවන වීරිය ගැන ධර්මය සඳහන් කරන්නේ හරියට තමගේ ශරීරයේ හිස් සම මස් නහර ඇටමිදුළු විනිවිද ගිහිල්ලා මේ මුළු ශරීරයටම හරියට කරන්ට් එකක් වැදුනා වගේ දැඩි වීරියක් ඇති වෙනවා ඉක්මනින් මේ දුකෙන් නිදහස් වෙන්න කියලා. අන්න ඒ විරිය ඉන්ද්‍රිය කොතනද දැනගන්නේ? චතුසු සම්මාප්‍රධානේසු සම්මා ප්‍රධාන වීරිය නැත්නම් සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුරයි මේ විරිය ඉන්ද්‍රිය දැනගන්න දැක ගන්න පුළුවන් කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද්ද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නූපන් පාප අකුසල ධර්ම නූපදීමටත් උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. උපන්නා වූ අකුසල ධම්ම ප්‍රහිණ කරන්නටත් අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උපාදාය. නූපං කුසල දහං උපදවන්නටත් උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහියෝ භවය ආදී වශයෙන් කියපු විදිහට උපන්නා වූ කුසලය තවදුරටත් වර්ධනය කරගන්නටත් තියෙන අකණ්ඩ උත්සාහයටයි විරිය කියන්නේ වීරේන්ද්‍රිය කියලා කියන්නේ. මෙන්න මේ හතර තමයි තමන්ගේ වීරිය දැක ගන්න පුළුවන් ස්ථානේ. හැම මොහොතකම නූපං අකුසල නොයපදැනටත් උපං අකුසල ප්‍රහිණ කරන්නටත් නූපං කුසල උපදවන්නටත් උපංකුසල දිනු කරගන්නත් උත්සාහ කරනවා. හිතේ තියෙන රාගාදී අකුසල දාම හැකිතාක් දුරු කරන්න උත්සාහ කරනවා. දැනට නැත්නම් ඒව ඉදිරියටත් නූපදෙන විදියටම උත්සාහ කරනවා. දැනට තමන්ගේ හිතේ තියෙන සමත ප්‍රඥාදී මේ කුසල දහම් ශ්‍රද්ධා විරියාදී කුසල දහම් අඩුයි නම් ඒව හැකිතාක් දුරට දිනු කරගන්නටත් මේ මොහොතේ තමා කරන ශ්‍රද්ධාදී ගුණ දහම් ආධ්‍යාත්මික කුසලයන් තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් අනිත්‍ය ආදී මෙනෙහි කිරීම ආදී මේ ගුණාංග තියෙනවා නම් ඒව වඩා වඩාත්ම දිනු කර ගන්න උත්සාහ කරනවා. මෙන්න මේකට තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය නැත්නම් විරිය ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඊළඟට සතර සතිපට්ඨානෙ. සතිේන්ද්‍රිය දැක ගන්න පුළුවන් කොහේද කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සතිේන්ද්‍රිය දැක ගන්න පුළුවන්කම තියෙන සතර සතිපට්ඨානෙ තුල. කායනුපස්සන, වේදනුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන මේ කරුණු හතර. මේ සතිපට්ඨානෙ පැනවෙන්නේ නිකං කෙනෙකුට නෙවෙයි, අර චතුරාර්ය සත්‍ය සුතමේ ඥාණයෙන් අසා දැනගත්තු කෙනාට. ඔහු දන්නවා දුක හටගන්නේ මේක, දුක නිරුද්ධ වන්නේ මේ විදිහට කියලා දැනගත්තු කෙනාට ප්‍රතිපදා විදිහට නිර්මාණය වෙන්නේ සතර සතිපට්ඨානය. කයේ කය අනුව බලනවා. ආස්වාස ප්‍රස්වාස, ඉරියාපත, තමන්ගේ කරන ක්‍රියාකාරීත්වයන්, පටවියාපෝ තේජෝ ආයෝ ධාතු, උද්දමාතක ආදී ශරීරයේ මරණයෙන් පස්සේ දවන ස්වභාවයන්, කෙස් ලොම් නිය දත් ආදී මේ ශරීර කොටස්, මේ දේවල් බලනවා. මේව සකස් වෙච්ච ආකාරය, මේව හේතු නිසා හටගෙන, ආහාරය නිසා හටගෙන ආහාරයෙන් නිරුද්ධන දෙයක්, මේක සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියලා නුවණින් දැකලා, අපේ ශරීරයත් මෙහෙමයි අනිත්‍යගේ ශරීරයත් මෙහෙමයි කියලා බලලා ඒකේ හට ගැනීම නිරෝධය දැකලා නැතකින්චි ලෝකී උපාදීයති මේ රූපේ කිසිවක් උපදි වශයෙන් ගන්න නැහැ. සත්ත්ව පුද්ගල සංඥාවෙන් ආත්ම වශයෙන් ඔහු ගන්නේ නැහැ. වේදනාසු වේදනා පස්සේ විහෙරති සැප දුක් උපේක්ෂාදී වේදනා, චක්කු සම්පස්සජාදී ආයතනට එන වේදනා, මේ හැම දෙයක්ම ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශයේ නිරෝධයෙන් නිරෝධන ස්වභාවයෙන් කියලා දැකීමෙන් ඔහු වේදනාපස්සනා වඩනවා. වේදනාව ගැනවත් ඔහු තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච වශයෙන් ගන්නේ නැහැ. එහෙත් අනිත්‍යතාවය දකිනවා. චitte චිත්තානුපස්සී විහෙරති සිතේ සිතානුව බලමින් වාසය කරනවා. නාම රූප නිසා හටගත්තු විඥානේ නාම රූප නිරෝධයෙන් හැම මොහොතෙම නිරුද්ධනා කරය දකිනවා. ඒ විඥානය තමන්ගේ ගිලගන්නේ නැහැ. නේතං මම මේ මගේ නොවේ. නේසොහමස්මි මේ මම නොවේමි. නේසො මේ අත්තා මේ මගේ ආත්මය නෙවේ කියලා හොදකිනවා. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. ධර්මයන් හේ නැත්තම් සිතිවිලි වල කුසල අකුසල සිතිවිලි වල ස්වභාවය තියෙන ස්වභාවයක් තේරුම් ගන්නවා. ස්පර්ශ නිසා හඩගත්තු මේ චේතනා ස්පර්ශ නිරෝධයෙන් නිරුදනා කරය දකිනවා. චේතනාවක්වත් තමන්ගේ විදියට ආත්ම වශයෙන් ගන්නෑ. මෙන්න මේ විදියට මුලි ස්කන්ධ පංචකයම ඔව් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් භාවිත කරන්නට පුහුණු කරන ප්‍රධානතම භාවනා විදියට ඒකායන ප්‍රතිපදා විදියට මානසික පාරිශුද්ධත්වය ශෝක පරිද්‍රවයන්ගෙන් දුරු වීම දුක් දොම්නස් ඉක්මවීම ඥාන ලැබීම නිවන සාක්ෂාත් කිරීම සඳහා තියෙන ඒකායන මාවත විදියට ඔහු දකින්නේ සතර සතිපට්ඨානයේ ඔහුට තියෙන සුරක්ෂිත වූ මාවත වන්නේ මේ සතර සතිපට්ඨාන තුල වාසය කිරීම. මෙන්න මේ හතර තුල වාසය කිරීම මේ හතර තුලින් තමයි දකින්නේ සතිඉන්ද්‍රිය කියන කාරණය. සතිඉන්ද්‍රිය ප්‍රකට කරගන්නේ සතර සතිපට්ඨානය තුල කියලා දේශනා කරනවා. ඊළඟට සමාධිඉන්ද්‍රිය සිතේ එකඟභාවය. නොඑක් අරමුණු කලා විසිරලා තියෙන තමන්ගේ හිත එක අරමුණක එක කුස අරමුණක බොහෝ වේලාවක් භාවිත කිරීමෙන් ඇති කරගන්නා වූ චිත්ත සමාධියටයි සමාධිය කියලා කියන්නේ. ඒක සමාධි ඉන්ද්‍රියක් බවට පත් වෙනකොට ඔහු අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් ඉඳගෙන මේ ගමන යන්නේ. අන්නේ යන කෙනා විදිහට ඔහුට කර්මස්ථාන රසක් බුදුදහම තුල මුණ ගැහෙනවා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝප, ආහාරයේ පටිකූල මනසිකාරයේ ධාතු මනසිකාරයේ මේ ආදි වශයෙන් සඳහන් කරන මේ කමඨහන් ඔහු තමන්ට කැමති ආකාරයට භාවිත කරමින් ඔහු ක්‍රමානුකූලව හිත සමාධිමත් කරනවා. මෙන්න මේ සමාධි ඉන්ද්‍රිය දැනගන්න පුළුවන් ස්ථානයේ වශයෙන් දේශනා කරන්නේ සතර ධාන, ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන කියන මෙන්න මේ ධාන මට්ටම් හතර. හිත එක අරමුණක බොහෝ වේලාවක් සමත අරමුණකින් දියුණු කරනකොට හිත ටිකෙන් ටික විසිරලා තෙන් හිත තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන්න වෙන්න හිතේ නීවරණයන් දුරු වෙනවා. කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙනවා. ඒ තමා අරමුණු කරන භාවනා කමඨහන තුලම විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ධානාංග පිහිටන මට්ටමට එනවා. මෛත්‍රී භාවනා ආදී භාවනා කමඨහන පුහුණු කරනකොට ටිකෙන් ටික තමාගේ මේ සිත දියුණු වන ආකාරයයි. විශේෂයෙන් දස කසින වැඩීම මේ සතර ධානයෙම දියුණු කරන මාවත විදියට දේශනා කළා. විතක්ක කියන්නේ ඒ භාවනා අරමුණම සිතමින් වාසය කිරීම. විචාරය කියන්නේ ඒ භාවනා අරමුණේ තුල වාසය කිරීම, හැසිරවීම. පීති කියන්නේ අන්න ඒකෙන් සිතේ සතුටටපත් වීම. සුඛය කියන්නේ ඒෙන් සැපතටපත් වීම. ඒකාග්‍රතාව කියන්නේ ඒ අරමුණ තුලම හිත එකඟ කිරීම. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග පහෙන් යුක්ත අවස්ථාවට කියන ප්‍රථම ධානය කියලා. දෙවෙනි අවස්ථාවේදී විතක්ක විචාර කියන අන්ත දෙකත් අයින් වෙලා ඔහුට ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයික ධානය පිහිටනවා. තුන්වෙනි ධානයේදී සුඛ ඒකාග්‍රතා සහිත තුන්වෙනි ධානයත් හතරවෙනි ධානයේදී උපේක්ෂා ඒකාග්‍රතා සහිත ඒ අරමුණේම හිත එකඟ කිරීම පමණක් වූ හතරවෙනි ධානයටත්පත් වෙනවා. මේක අභිධර්ම ක්‍රමයේ ධාන පහකටත් විස්තර කරනවා. සාමාන්‍ය සූත්‍ර ක්‍රමයේ ධාන හතරක් විදිහටයි මේ විදිහට විස්තර කරන්නේ. මෙන්න මේ ආකාරයට සිත සමාධිමත් කිරීමෙන් අපි ලබන ඉහළම ප්‍රතිඵලය තමයි කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙනවා. විස්කම්බන වශයෙන් යටපත් වෙන බොහෝ කාලයකට යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. විතක්ක නැමැති මේ ඒ අරමුණම සමාධි අරමුණම කුසල අරමුණම දිගට දියුණු කිරීමේ ප්‍රතිඵල විදියට ඕට තීන මිද්දය කියන නීවරණය දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. විචාරය දිගින් දිගටම ඒ අරමුණ තුළම වාසය කිරීමේ ප්‍රතිඵල විදියට ඕට පුළුවන්කම තියෙන විචිකිච්ඡා කියන නීවරණය යටපත් කරගන්න. ඒ වගේම පීති කියන ධානාංගයේ හේතු වෙන උට ද්වේෂය කියන නැත්තම් පටිගය කියන නීවරණය යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. සුඛය දිනු කිරීමේ ප්‍රතිඵල වශයෙන් ඕට පුළුවන්කම තියෙන උද්දච්ච කුක්කුච්චේ නැමැති නීවරණයටපත් කරගන්න. ඒ වගේම ඒකාග්‍රතාව ප්‍රගුණ කිරීමේ ප්‍රතිඵල ලෙස ඒකාග්‍රතාව කියන ධානාංගයේ ප්‍රතිඵල ලෙස උට කාමච්ඡන්දය විස්කම්බන වශයෙන් යටපත් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ධානාංග වලින් ක්‍රමයෙන් කරන්නේ කාමච්ඡන්ද ආදී නීවරණ වලින් හිත විස්කම්බන වශයෙන් යටපත් කිරීමෙන් හිතේ තියෙන ප්‍රබාස්වර ගතිය ටිකෙන් ටික ඉස්මතු කර ගැනීම. මේ ශ්‍රාවකයා ඔහු සමාධි ඉන්ද්‍රිය සමාධි බලය ආදී ඔස්සේහි සමාධි සම්බොජ්ජංගයේ අනුපිළිවෙලින් ඔහු ගිහිල්ලා ඔහු මේ කරුණ ධානාංගයක් බවට පත් කර ගන්නවා. සම්මා සමාධිය කරාම හොට යන්න පුළුවන්කම තියෙනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියපු ආකාරයට මේ තැනත්තා මේ ඉන්ද්‍රිය ධර්මය මේ සතර ධාන වලින් අර්ථවත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හිත සමාධිමත් වෙනකොට තමා කලින් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය සුතිමේ ඥානෙන් ලබාගත් චතුරාර්ය සත්‍ය චින්තාමය ප්‍රඥාමය වැඩි දියුණු කරගෙන ඔහු දැන් විදර්ශනා භාවනා වැඩි වශයෙන් ඔහු දැන් භාවනාමය ප්‍රඥාව දිනු කරනවා. මුලින් ඔහු චතුරාර්ය සත්‍ය අසා දැනගත්ත දුක හටගන්නේ කොහොමද දුක නිරෝධ කරන්නේ කොහොමද කියලා. අන්නේ දේ ඔහු සුතමේ ඥානෙන් නැත්නම් සුතමේ ප්‍රඥාවෙන් දිනු කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය දුරුක දිනු කරනවා ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු තවදුරටත් එක චින්තාමය පඤ්ඤාව බටපත් කරගන්න ඔහු කටයුතු කරන හැම වෙලාවෙදීම මේ චතුරාර්ය සත්‍ය හිතමින් කාලය ගත කරනවා. එපමණක් නෙවෙයි මේ තැනැත්තා සමති දර්ශනා වැඩමිනුත් කරන්නේ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පටිසම්පාද මේ ආදී කරුණු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නැවත නැවතත් වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මය කොතෙන්ද දැනගන්න ඕන කියලා සඳහන් කරනවා. ඒ තමයි චතුස් වරිය සත්‍යේසු. ප්‍රඥාව නැමැති ඉන්ද්‍රිය ධර්ම ප්‍රකට වන්නේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය තුල කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද දුක කියලා කියන්නේ දුක සත්‍ය කියලා කියන්නේ අරිස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව ඇසට රූපයන් ගැටෙන මුල් අවස්ථාවේදී 15 වෙනි ස්කන්ධ පංචකයටයි දුක සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක සත්‍ය අනවබෝධයෙන් ඒ දුක සත්‍යෙම පාදක කරගෙන අවිද්‍යාවෙන් ඒ ගැනීමෙන් බාහිර ලෝකයේ තුලට බැස ගැනීම දුක සමුදය සත්‍යය. අන්නේ දුක්ඛ සමුදයෙන් නිදහස් වෙන විදියට කටයුතු කිරීම දුක්ඛ නිරෝධය. ඒ සඳහා තියෙන මාර්ගය ආරක්ෂණික මාර්ගයේ මාර්ග සත්‍යය. පින්වතුනි මෙන්න මේ කරුණු හතර ප්‍රකට වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රතිඵලයක් ලෙස. එතකොට මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොතනද දැනගන්න ඕන සතර සෝතාපට්ටි අංගවල. විරිය ඉන්ද්‍රිය කොතනද දැනගන්න තියෙන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරියවල. සති ඉන්ද්‍රිය කොතනද ප්‍රකට වන්නේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ සතර සතිපට්ඨානය තුල. සමාධි ඉන්ද්‍රිය කොතනද දැනගන්න පුළුවන් සතර ධානය තුල. පඤ්ඤා ඉන්ද්‍රිය කොතනද දැනගන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය සතර ආර්ය සත්‍ය පිළිබඳව හිත තියලයි මේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නොතුනි වෙනත් විදියකින් කියනවනම් මේ ධර්ම මාර්ගය තුල මේ විස්තර කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රමයෙන් වැඩෙන ආකාරය. සද්ධා ඉන්ද්‍රිය ධර්ම වැඩුවත් අපි බල ධර්ම වැඩුවත් සති ආදී බොජ්ජංග ධර්ම වැඩුවත් අවසානයේ වශයෙන් අපි වැඩෙන මොනවද? වැඩෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංගට තමයි අපේ ජීවිත තුල වැඩෙන්නේ. එතකොට මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මූලික මංගය. ඒ ශ්‍රද්ධාව තුල ඉන්නකොට විරිය ඉන්ද්‍රිය වැඩෙනවා. ඒ කියන්නේ ඒක විරිය බලයක් බවට පත් වෙලා විරිය බොජ්ජංගයක් බවට පත් වෙලා සම්මා වායාමයේ නැමැති අංගයෙන් වඩාත්ම ඉහළ මට්ටමට යනවා. ඊළඟට සතිය එකාතකින් සතිය ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් සති සම්බොජ්ජංගයේ කියපු විදියට බොජ්ජංග ධර්මයක් කොහොම ගිහිලා සම්මා සතිය දක්වාම ඉහළට යනවා. ඒ වගේම සමාධිය සමාධි ඉන්ද්‍රියක් සමාධි බලයක් සමාධි සම්බොජ්ජංගයේ මෙහෙම ගිහිල්ලා සම්මා සමාධිය කරා යනවා. ඊළඟට ප්‍රඥාව මෙතන පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල බොජ්ජංග ධර්මවලදී ධම්මවිජය සම්බොජ්ජංගය මෙහෙම ගිහිල්ලා අවසානයේදී සම්මා දිට්ඨිය ඉහළම ප්‍රතිඵලයට යළගා වීමේ ප්‍රතිඵල ලෙස සම්මා ඥාන සම්මා විමුක්ති කියන දසංගේහි සමානාගත වරහකෙන මට්ටමේදී ප්‍රඥාවේ ඉහළම මට්ටමට යන්නට අපට මාර්ගය විවර කළ දීලා තියෙනවා මේ ධර්මය තුලින්. තිනුත්‍රි මේ හුඟක් දහම් කරුණ අපි පැහැදිලි කළත් අවසාන වශයෙන් අපට වඩන්න තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. හැබැයි ඒක වඩන්නේ නිකන් නෙවෙයි. සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව මනවින් අසා දැනගෙන ශ්‍රුතමේ ඥාණයෙන් ඉන්න කෙනාට තමයි මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. අනේ ඉදිරියට යෑමේ ප්‍රතිඵල ලෙස අවසාන වශයෙන් තියෙන්නේ සමත විදර්ශනා දෙක වඩන්න. කිංසකෝම සූත්‍ර දැක්වන ආකාරයට දුකෙන් නිදහස් වෙච්ච පුද්ගලයාගේ තියෙන ලක්ෂණය තමයි ඔහු හැම වෙලාවෙම අකණ්ඩව සතිපට්ඨාන තුල වාසය කරමින් ඔහු සමත විදර්ශනා තුල වාසය කරන්නේ. ඇහැට රූපයක් පේනකොටම ඔහු දන්නවා මේක ඇහෙන් වර්ණ මාත්‍රෙ විතරයි ගන්නෙ කියලා විඥාණයට දෙනකොටම දන්නවා. ඔහු සිහියෙන් විඥාණයට දෙනවා අරසිංහ මාර්ගින කෙනෙක් විදියට. ඒ දැකපු දේ ඔහු දිට්ඨේ දිට්ඨමත්තම් මට්ටමින් සෑහීමකටපත් වෙනවා. ඒ දැකපු දේ බාහිර ලෝකයේ ඔහු නিত্য සපාත්ම වශයෙන් ගන්නෙ නෑ. සුතේ සුතමත්තං කනට ශබ්දයක් ඇහුණා නම් ඒ ශබ්ද මාත්‍රෙ විතරයි විඥාණයට දෙන්නේ. ඒක රූපයත් එක්ක ගැට ගහන්නේ නෑ ඔහු. මුතේ මුතමත්තං නාසය දිව ශරීරය කියන මේ ආයතන වලට ලක්වන ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවලුත් ඒකේ මූලික කාර්ය විතරේ තමයි ලැබෙන්නේ කියන මූනික අවබෝධයෙන් ලැබෙනවා. ඒක ඔහු රූපයක් එක්ක ගැට ගහන්නේ නෑ. විඥාතේ විඥාතමත්තං සිතට අරමුණක් ආවනම් ඒක අරමුණක් පමණයි කියලා දැනගන්නවා. ඒකත් රූපත් එක්ක ගැට ගහන්නේ. ඒ හැමතැනම හටගෙන නිරුද්ධන ආකාරය ඔහු දන්නවා. අහුත්වා සම්බුතං පෙරණතිබේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කාරණය දකිනවා. මෙහෙම දකින්න දකින්න ඔහු බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඔහු හැම වෙලාවෙම දකිනවා කුමන දේශේපත් උනත් රූපයක් එක මතක් වෙන්නේ ඒ මතක් වෙන මොහොතෙහි ඊට පාදක වෙච්ච මුල් රූපය දැන් නිරුද්ධ වෙලා තියෙනවා කියන කාරණේ ඔහු හැම වෙලාවෙම නෝනින් දකිනවා. මෙන්න මේ යථාර්ථයේ තේරුම් ගන්න ගන්න මොකද්ද වෙන්නේ? යත්ත පඨවීච ආපෝච තේජෝ වායෝන ගාදති. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ඇසුරු කරන්නේ ඒ හතර ගාව ගන්නෑ. ඒ හතර තුල හිත බැස ගන්නෑ. ඔහු දන්නවා මේක නිරුද්ධ වෙච්ච ස්ථානයක් මේ තියෙන්නේ කියලා. එහෙම දකින්න දකින්න ඔහු නිදහස් වෙන්නේ ලෙඩවීම, මහලුවීම, මරණ, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සම්ප්‍රයෝග, ශෝක පරිදේව කියන මේ දුක් වලින් ඔහු ටිකෙන් ටික නිදහස් වෙන පුද්ගල බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි යත්ත නාමංච රූපං චාසේ සංගප්‍රොජ්ජති. ඔහුගේ මානසික පැත්තෙත් ඔහු නාමයේ පැත්තෙත් ඔහු නිදහස් වෙනවා. මේ හිතන සිතුවිලි ටිකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මෙන්න මේ විදියට සමත විදර්ශනා දෙකේ උපරිම ලෙස කාලය ගත කිරීම තමයි ඔහුගේ ජීවිතයේ සැබෑ ආධ්‍යාත්මික සිහිනය බවට පත් වෙන්නේ. මේක තමයි දුකෙන් නිදහස් වෙන කෙනෙක්ගේ තියෙන්න ඕන ආධ්‍යාත්මික සිහිනය, ආධ්‍යාත්මික ඉලක්කය බවට පත් වෙන්නට ඕන. ඉතින් මෙන්න මෙතෙන්ට එන්න තමයි අපි හැම පින්කමක්ම කරන්නේ. කලගුණ සැලකීම, යුතුයකම් කිරීමේ ඉඳන් දානය, සීලය, මෛත්‍රී වහන ආදී මේ සියලක්ම සිද්ධ කරමින්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, යෝනිසෝ මනසිකාරී ඉඳමින්, සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව නැන්ති ප්‍රතිපදාවේ වාසය කරමින් ඔහු අවසාන යන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම සඳහා වූ මේ ගමන් මගට යන්නේ. නැත්නම් අවිජ්ජා හා භව තණ්හාව දුරු කරන මාවතේ මේ යන්නේ. නැත්නම් ස්කන්ධ පංචකය ප්‍රකට කරන මාවතේ යන්නේ. නැත්නම් ආරසිංහ මාර්ගය නැත්නම් සම්මා සතිය තුල උපරිම ලෙස වාසය කරන දිවි මගක් සකසා ගන්නටයි ඔහු මේ සියලුම කරුණු සම්පාදනය කරගන්නේ. ලබාගත්තා වූ දුර්ලභ මනුස්සාත්ම භාවයේ අතිශය දුර්ලභ වූ මේ සම්බුද්ධෝත්පාද කාලයෙන් උපරිම ඵල නෙලා ගන්නටත් එක මොහොතක්වත් මේ කාලේ අපතේ නොයනටත් මේ පුද්ගලයා අඛණ්ඩව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා ඔබ අපි හැමදෙනාම අප්‍රමාදී උත්සාහ ගනිමු. අපේ ළඟ තියෙන ආගුණ දුර්වලකම් නිතිපතාම හඳුනාගෙන ඒව හැකිතාක් ඉක්මනින් ජීවිතයෙන් බැහැර කරන්න උත්සාහ ගනිමු. සිදුවෙච්ච අඩුපාඩු තියෙනවා නම් ඒව හැකිතාක් නිවැරදි කරගෙන ඊට වඩා යහපතක් ලෝකෙට කරන්නට ඔබේ දෙමව්පියන්ට, පාසලට, මාතෘභූමියට, බුදුදම් සංඝ කියන තෙරුවනට උපරිම ගෞරවය, කෘතඥතාවය ප්‍රත්‍යපකාර කරන්නට මේ ධර්ම අවබෝධය අපි උපයෝගී කරගන්නට ඕන. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ට අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාව ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්නටත් අවස්ථාව තියෙනවා. ස්වාමිනාසර් like have a clarification සංග විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහෙන් පිළිවෙලට අර කාමච්ඡන්ද පහ මේ පංච නිවර්ණ පහ මේ පිළිවෙලට දුරු වෙනවද එකකට එකක්? ප්‍රථම ධානයේ පිහිටන අවස්ථාවේදී ඒ ධානාංග ඔක්කොම ටික තමන්ගලඟ පිහිටනවා එකටම. එකටම පිහිටනවා. එකටම පිහිටීමත් එක්කම අනිත් පැත්තෙන් ඒ පංච නීවරණම කාමච්ඡන්ද ආදී නීවරණම විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. සම්පූර්ණයම දුරු වුණා නෙවෙයි, සමුච්ඡේද වශයෙන් ප්‍රහුණ වුණා නෙවෙයි, ඒවා යටපත් වෙනවා කාලයකට. ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය කියලා. එතකොට විතක් ආදී ඒ ධානාංග අනුපිළිවෙලට නෙවෙයි ඇත්තටම විස්තර වෙන්නේ. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ වෙනසත් එක්කයි සඳහන් කළේ. එක එක ධානාංග වලින් වෙන වෙනස් නීවරණ තමයි ප්‍රහින වෙන්නේ. දැන් අපි කිව්වා විතක්ක කියන ධානාංගෙන් දුරුවන්නේ තීන මිද්දේ කියලා. විචාරය කියන ධානාංගෙන් දුරු වෙන්නේ විචිකිච්ඡාව. ඒ වගේම පීතියෙන් දුරු වෙන්නේ ව්‍යාපාදය. සුඛයෙන් දුරුවන්නේ උද්දච්ච කුච්චේ. ඊළඟට ඒකාග්‍රතාවෙන් දුරු වෙන්නේ කාමච්ඡන්දය. හැබැයි මේ ධානාංග පහම එකට පිළිහිටනවා ප්‍රථම ධානය මට්ටමේදී. ඒ වගේම ප්‍රථම ධානයේදී අර නීවරණ පහත් එක විටම විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. හොඳයි පින්නතුනි, තව ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නිමාවටපත්. ඔබට ප්‍රශ්න අහන්න තියෙනවද? අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමිනාස ඇහැට රූපයක් පේන අවස්ථාවේදී අපි සතියෙන් ඉන්නකොට ඒක තේරෙනවා, ඒක ඉන්ෆීල් වෙනවා. මේ අපි මනසින් තමයි ඒක අත්විඳින්නේ, හැබැයි අපි පරවන්නේ බාහිරට කියලා. හැබැයි ඊට එහා දැන් අපි චක්කුම් පටිච්ච රූපේච ඒ විදිහට මේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියන අවස්ථාවේද ස්වාමීන් වහන්සේ අපේ කෙලෙස් ප්‍රහාණය හරි තව කෙලෙස් ඇතිවීම හරි සිද්ධ වෙනවා? මෙහෙමයි, දැන් ඇස ආදී පංච ආයතන වලටම දක්වනවා. ඒකේ ඇස රූප ආදී මුල් අවස්ථාව විතරක් නෙවෙයි, ඒ පංච ආයතන වලටම තියෙනවා විපාක මනෝ ධාතුකුත් තියෙනවා, විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවකුත් තියෙනවා. ඒක විස්තර වෙන්නේ අපිට දැක ගන්න පුළුවන් පරිසම්බිදා මග්ගය ආදී ග්‍රන්ථවල පැහැදිලි වෙනවා. එතකොට එක තැනක මනෝ විඥානයක් තියෙනවා, විපාක මට්ටමේ මනෝ විඥානයක්. එහෙමයි. ඒ විපාක මට්ටමේ මනෝ විඥානයේදී අපිට මුකුත් වෙනසක් කරන්න බෑ. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. එතෙන්දී වන්නේ මූලික හැඳින ගැනීම විතරයි වෙන්නේ. ධර්මයේ සඳහන් කරන පංචේ විඥානෙහි කේනචි ධම්මා පටිවිජානති කියන්නේ කිසිම දෙයක් සම්පූර්ණ හඳුනා ගන්න බෑ මේ අවස්ථාවේදී. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒ වලට තියෙන විඥානියත් ඒ මූලික අධ්‍යක්ීමට නිරුද්ධ වෙලා යනවා. එතකොට අපි නිතර උදාහරණයක් සඳහන් කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේලාත් බොහෝ දෙනෙක් ඒ උදාහරණ දක්වනවා. අපිට හිටගෙන ඉන්න තැන දකින්න බෑ කියලා. අපි හිටගෙන ඉන්න තැන දකින්න නම් එතෙන් ඉවත් වෙන්න ඕන. දැන් අපි කටේ කෑමක් කනවා නම් ඒ කටේ කන කෑමේ රසය දැනගන්න පුළුවන් වුණාට ඒ කටේ කන කෑම ඒ මොහොතේ අපිට දකින්න පුළුවන්ද? අපිට දකින්න බෑ. අපි පිඟන්නේ දිහා බලාගෙන හිටියද පිඟන්නේ තියෙන කෑම නෙවෙයි රසය එන්නේ. රසයනේ කටේ තියෙන කෑම ටික. අන්න ඒ වගේ තමයි විපාක මට්ටමේ තියෙන මනෝවිඥාණයෙන්, මනෝවිඥාන ධාතුවෙන් අපිට යමක් ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම හඳුනාගන්න බෑ. ඒක විපාක මට්ටමට මේක වැය වෙලා යනවා. එතකොට අපි ඒක තේරුම් ගන්නේ ඒ මුල් ස්කන්ධ පංචකයේ තියෙන මනෝවිඥාණය නිරුදුනට පස්සේ නව කර්ම විදියට අපි අලුතෙන් අපි සංඛාර උපාදාන ස්කන්ධයක් විදියට අවිද්‍යාසගතව ගන්න අවස්ථාවේදී තමයි අපි හඳුනාගන්නේ. එතකොට ඒක හඳුනාගන්න අවස්ථා කීපයක් තුන. එකක් තමයි සම්පූර්ණ අවිද්‍යාවෙන් ඉඳගෙන රූපය තුල බැසගෙන දුක් විඳින අවස්ථාවක් කියලා ගන්න පුළුවන්. නැත්නම් පටිච්චසමුප්පාදයේ කියන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ඒ සර්කල් එකේ අවස්ථාවේ එක මනෝ විඥානයක් තියෙනවා. එහෙමයි. එතකොට අපි බොහෝ විට හඳුනාගන්නේ මේ අවස්ථාවේදී ඇත්තෙම. අපේ තියෙන කෙලෙස් වල අඩු මට්ටමේ කමානුව දුක අඩුවකුත් තියෙනවා. නමුත් අපි අවිද්‍යාවෙන් ඉන්නේ දුක ස්පර්ශ කරමින් ඉන්නේ. එතකොට මේ එක අවස්ථාවක මේ පටිච්චසමුප්පාදයේ තියෙන අංග ටිකේ තියෙන අවස්ථාව අනුසෝතගාමි අවස්ථාව. තවත් අවස්ථාවක් තියෙනවා මේ Nirodhaය සිහියෙන් ඉදීමින් බලන අවස්ථාවක් කුසලයේ වඩන අවස්ථාවක් නැත්නම් ප්‍රයෝගාභිසංකාර රැස් කරන අවස්ථාව. ඒ කියන්නේ අර දස සංඥා වඩන අවස්ථාව. අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා විදියට නැත්නම් ဒုတိය කම විභංග සූත්‍රෙන් දැක්වෙන විදියට අත්‍යබික්ක වේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කම්මකේ සංවතිතිකේ විදියට අර නිරුද්ධ වෙච්ච දේ ගැන අනිත්‍ය ආදී වශයෙන් බලන අවස්ථාව නැත්නම් විදර්ශනා වඩන අවස්ථාව ප්‍රයෝගාභිසංකාර අවස්ථාව ඒක කලුත් නොවන සුදුත් නොවන කර්ම විදියට දක්වන්නේ. එහෙමයි. එතකොට එහෙම අවස්ථාවකුත් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේගේ මට්ටමට ගියාට පස්සේ උන්වහන්සේ අකණ්ඩවම සිහි නුවණින් ඉන්නවා. උන්වහන්සේට තියෙන්නේ නොවෙනස්සන චේතෝ විමුක්තිය, අකෝපා චේතෝ විමුක්තිය. උන්වහන්සේ ඉන්නේ අර කිංසුකම සූත්‍රය දැක්වෙනපු විදියට. උන්වහන්සේ ඉන්නේ දිට්ඨේ දිට්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන මේ අවස්ථාවේ උපරිම ලෙස පිහිටලා ඉන්නවා. අන්නේ අවස්ථාවම තමයි ඉන්ද්‍රිය බාන සූත්‍රයේ දැක්කින භාවිත ඉන්ද්‍රිය පුද්ගල විදියට ඉන්ද්‍රිය සපුරා භාවිත කරපු පුද්ගලයාගේ ලක්ෂණ කියනවා. ඔහුට ඕනනම් පිළිකුල් දෙයක් පිළිකුල් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙයක් නොපිළිකුල් හැටියට මෙනෙහි කරන්නත් පුළුවන්. පිළිකුල් දෙහි පිළිකුල නොපිළිකුල දෙකම දුරුකල උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. නොපිළිකුල් දෙයක් නොපිළිකුල් විදියට මෙනෙහි කරන්නත් පුළුවන්. නොපිළිකුල් දෙය පිළිකුල් විදිහට මෙනෙහි කරන්නත් පුළුවන්. නොපිළිකුල් දෙය නොපිළිකුල් පිළිකුල් දෙකම අයින් කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන් හොට. ඔය සම්පූර්ණම හිත වසඟ කරගෙන දැන් මේ ඉන්නේ උපරිම ලෙස සමති දර්ශනා තුල නැත්නම් සති සම්පජාඤ්ඤය තුල නැත්නම් සිහිය නොනින් වාසය කරන අවස්ථාව. ඒ රහතන් වහන්සේගේ අවස්ථාව. එතකොට අනුපාද නිරෝධය කියන්නේ ඒ අවස්ථාවනේ. අනුපාද නිරෝධය කියන්නේ බාහිර රූපයක් ලෝකයක් නිර්මාණය නොවන විදියට අභ්‍යන්තරයෙන්ම Nirodhayata පත්වෙන අවස්ථාව. අපටත් ඒක මේ වෙලාවේ හිතලා ගන්න පුළුවන් ටිකක්. බැරි නෑ. නමුත් ඒක දිගට අඛණ්ඩව අපට පවත්වා ගන්න බෑ. අන්න ඒක අඛණ්ඩව පවත්වා ගන්න වැඩපිළිවෙල තමයි සම්මා සතිය කියලා කියන්නේ. සතිපට්ඨානය තුළ ඉඳීමෙන් තමයි අපි මේකේ කාලය මේකේ ඩියුරේෂන් එක වැඩි කරගන්නේ. එතකොට ඒකෙට අපි කරන කාලය කැපකිරීමේ ප්‍රමාණය අනුව තමයි අපට ප්‍රතිඵලය තියෙන්නේ, රිසල්ට් එක තියෙන්නේ. අන්නේ ප්‍රතිඵල ලැබෙන අනුපිළිවෙල තමයි ඉන්ද්‍රිය බාන සූත්‍රෙන් දැක්වෙන්නේ. ඒක එකපාර එක පැත්තකින් දැක්වෙන අනුත්තර ඉන්ද්‍රිය බාන කියන්නේ මොකද කියලා. ඊළඟට සීක පුද්ගලයාගේ සීක ප්‍රතිපදාව දක්වනවා. ඊට පස්සේ භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා විදියට රහතන් වහන්සේගේ අත්දැකීම දක්වනවා. එහෙමයි සමහ. ඔබ වහන්සේගේ දේශනාවෙන් ගොඩක් ඒ කියන්නේ තිබෙනේ විසඳුනා. ඔබ වහන්සේගේ දේශනාවේ සඳහන් වුණා මේ ඔක්කොම අපි ශ්‍රුතමය ප්‍රඥාවෙන් තමයි දකින්නේ කියන එක. එහෙම ඒ කියන්නේ භාවනා කර සතියෙන් ඉන්නකොට ඒ දකින්න දේ විතරයි නේ ස්වාමීන් වහන්සේ. ඒක මෙතෙන්දී ඇත්තම සුතමේ ඥානය කියලා කියන්නේ කල්යාණ මිත්‍රයන් විසින් මේ සිස්ටම් එක මේ ප්‍රොසෙස් එක අසා දැන ගැනීම. අසද. The knowledge of hearing කියන එක. ඒක මූලික දැනුමක් විතරයි. ඒක තමයි හරියටම දැනගන්න මෙන්න මේ දුකේ හට ගැනීම Nirodha වෙන්නේ කොහොමද කියන එක. ඒක සුතිමේ ඥානේ දැනුමේ ප්‍රඥා මුල් අවස්ථාව. දැන් අපි කියමු ඔබතුමිය මෙතෙක් නොගිහිපු තැනකට යන්න කාගෙන් හරි ලිපිනයක් අහනවා. අහනකොට කෙනෙක් කියනවා හරියටම පාර පැහැදිලි කරනවා මෙන්න මෙතන යන්න මේ පාරෙන් ගිහලා මෙතනින් හැල්ලා යන්න කියලා අවසානයේ දක්වාම කියනවා. අන්නේ කියන එක වගේ තමයි සුතිමේ ඥානේ කියන එක. ඒ දැනුම. හැබැයි ඒ විස්තරي අහපු ගමම වටවිට බැලුවොතින් ගමනාන්තය පේනවද? ගමනාන්තය පේන්නේ නෑනේ. දැන් දැනගත්ත විතරයි. ඒකට තමයි සුතමේ ඥානය කියන්නේ. ඊළඟට චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ දැන් ගමන ආරම්භ කළා හැම මොහොතෙම අර දැනුමත් එක්ක ඉන්නවා. අර ගමන යන අවස්ථාව. එතන තමයි සතියනේ සෝ. සතියෙම ඉන්නවා. මුලින්දම සතිය දිනු කරන්න පුළුවන් අපට. එතකොට අපි කරන S2 වහගෙන භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි. දැන් ගෙදර වැඩපල කරන වෙලාව, ගමන් බිම යන වෙලාව, රැකී රක්ෂා කරන වෙලාව, යුතුයකම් මේ හැම වෙලාවෙදිමත් මේ දර්ශනේ හිතමින් තමයි කරන්න ඕන. ඒකට තමයි චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ. ඊළඟට භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ අර හිතන එක වඩාත්ම ශක්තිමත් කරගෙන හිත සමාධිමත් කර කර විදර්ශන භාවන වඩන අවස්ථාව. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී සමුදියේ බලන අවස්ථාව තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. ඒතර මේ තුනම අවශ්‍ය වෙනවා. සමහර කෙනෙක් ප්‍රඥාව ඉහිලටම දිනු කරපු කෙනෙකුට බාහ්‍ය දාරු චීරිය වගේ අය පුකුසාති වැනි අය ඔවුන් ප්‍රඥාව උගත් දිනු කරගෙන ආපු අය ඔවුන්ට එක විටම කියනකොටම මේ තුනම එක විට පිළිහිටියා. නමුත් වර්තමානයේ අපේ සමාජයේ වගේ අඩුයි. ඒ නිසා අපට මේ අනුකූල ප්‍රතිපදාව දේශනා කරලා තියෙනවා ආරසිංහ මාර්ගයේ විදියට. ඒ මාර්ගය අපි අඛණ්ඩව යන්නට ඕන. තව ප්‍රශ්න අහන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ දැන් අතර සුතමේ නානේ කියන කාර සත්‍ය නාන කිත්ත නාන ප්‍රඥාන වගේ මේ ත්‍රිපටි වර්ගයේ පළවෙනි එක නේද ස්වාමීන් වහන්සේ? අපට පළවෙනි එක විදිහට ගන්න පුළුවන් සත්‍ය ඥාන විදිහට ගන්න පුළුවන්. සුතමේ ඥානේ නේද? සුතමේ ඥානේ සත්‍ය ඥාන විදිහට ගන්න පුළුවන්. සත්‍ය ඥානේ කොටස් හතර විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ චින්තාමය ප්‍රඥාවත් භාවනාමය ප්‍රඥාවත් කියන දෙක අපට කෘත්‍ය ඥාන විදිහට ගන්න පුළුවන්. කෘත්‍ය ඥානය කියලා කියන්නේ ඒකේ රිසල්ට් එක දකින අවස්ථාව නැත්නම් සම්මා ඥාන සම්මා විමුක්ති කියන අවස්ථාව. විමුක්තස්මින් විමුතුමිති ඥානං කියන අවස්ථාව. හොඳයි, එහෙනම් අද අප මෙතනින් නිමාවටපත් කරන වැඩසටහන රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නමින් මිය ගිය ඥාතීහුද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. තිං වස්කාරයේ පුරාම අපි මේ විදියට සිකුරාදා දිනයන්හි ධර්ම දේශනා මාලාවක් පැවැත්වුවා. එහි අවසාන ධර්ම දේශනා විදියටයි අද මේ ධර්ම දේශනා පැවැත්වුණේ. පසුගිය මාස 3 පුරා සිද්ද කළා වූ මේ සියලු ධර්ම දේශනාමය පුණ්‍ය කර්මවල ආනිසංසයෙන් කුසල ධර්මවල අනුභවයෙන් යම් තාක් මියගේ ඥාතීන් ඇතුළු සත්‍යයන් තිං අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු දෙනාද මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍යධර්මවල බලයෙන් කුසල ධර්මවල ආනිසංසයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවිනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් ලෝකයක් සම්බුද්ධ ශාසනය අතරක දෙත්වා. දෙවිනටත් මේ පින දිවයිසුරු වර්ධනය කරගන්නටත් අවසානයේදී චතුරාර්ය සත්‍ය අවබෝධයටත් හේතු වාසනා කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැමදෙනාටම මේ උතුම් කුසල ධර්මවල ආනිසංසෙන් ඔබ අප හැමදෙනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැරසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත්